සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි ඛුද්දක නිකායට අයිති ධම්මපදයේහි බුද්ධ වාග්යය ඇතුළත් 4 වෙනි ගාථාව. ලෝකයේ තියෙන දුර්ලභ කරුණු 4ක් පිළිබඳව සඳහන් දේශනාව. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ. බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේදී අපට ළඟා වෙන්නට අමාරු දුෂ්කර වූ කාරණා 4ක් දුර්ලභ කරුණු 4ක් දේශනා කරනවා. මිනිසාත්ම භාවයක් ලැබීම, ඒ ලැබුවව මිනිසාත්ම භාවය පාත්වා ගැනීම, ධර්ම ශ්‍රවණය කිරීම, බුද්ධෝත්පාද කාලයක් ලැබීම. මෙන්න මේ කරුණු 4 තියෙන දුර්ලභත්වයේ දුෂ්කරත්වයයි මේ දේශනාවෙන් පැහැදිලි කෙරෙන්නේ. ඉන් පළවෙනි කාරණේ තමයි කිච්චෝ මනුස්ස පරිලාභෝ. මිනිසාත්ම භාවයක් ලැබීම දුර්ලභයි කියන කාරණය, දුෂ්කරයි කියන කාරණය. මේ ලෝකයේ සත්‍යයන් කර්මානුරූප විපදෙන විවිධ ස්ථාන තියෙනවා. සතර අපාය, මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක 6, රූපාවචර බ්‍රහ්ම ලෝක 16, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 කියන මෙන්න මේ 31 තලයන්හි සත්‍යයන් කර්මානුරූප විපදෙනවා. මේ අතරින් යම්කිසි කෙනෙකුට සුගති ආත්ම භාවයක් ලැබීම ඉතාම දුර්ලභ අවස්ථාවක් ඉදිරියට සලකනවා. විශේෂයෙන්ම සසර ගමන් කරන සත්වයන් වැඩිපුර කාලයක් උපදින්නේ සතර අපායේ. නිරය, තිරිසන්, ප්‍රේත, අසුර කියන මෙන්න මේ ස්ථාන 4 තමයි බොහෝ අවස්ථාවලි උපදින්නේ. අන්න ඒ සතර අපාය සසරගත සත්වයාට සලකන්නේ හරියට මහ ගෙදර වගේ කියලා. අප කොතන ගියත් නැවත පෙරලා අපේ ගෙදරට, නිවසට, මහ ගෙදරට එන සිටක් තියෙනවා. අනේ වගේ සසර නොඑක් තැන්වල සැරිසරන සත්‍යයන් නිතර යලි පැමිණෙන්නේ සතර අපාය නැමැති මහ ගෙදරට. අනේ මහ ගෙදරින් නික්මිලා යම් කෙසේ කෙනෙක් සුගතියට එෑම චිග්ගල සූත්‍රය සඳහන් වන ආකාරයට අපාගත වෙච්ච සත්වේ මනුස්ස ලෝකයේහි ඉපදෙන්නට ලැබීම ඊටාම දුර්ලභ අවස්ථාවක්. උපමාවක් දක්වනවා. මුහුද යට ඉන්න එක ඇසක් පමණක් පෙනෙන කැස් බෑවා අවුරුදු 100කට වරක් උඩ ඇවිල්ලා බිය සිදුරෙන් අහස බැලීම වගේ ඊටාම දුෂ්කර අවස්ථාවක් තමයි සතර අපාය වැටිච්ච කෙනෙක් මනුස්ස ලෝකයේහි ඉපදීම. ඔබත් මාත් මෙන්න මේ දුෂ්කර අවස්ථාව ලැබපු අය. ඒ නිසා ධර්මයේ සඳහන් කරනවා මිනිසාත්ම භාවයක් ලැබීම ඊටාම දුර්ලභ අවස්ථාවක් කියලා. ඔබත් මාත් මිනිසාත්ම භාවය ලැබුවා විතරක් නෙවෙයි, ඇස්කනාසාදී ඉන්ද්‍රිය විකලත්වයෙන් තොරව මන්දබුද්ධික ආදී වෙසණයන්ගෙන් මිදිලා ඊටාම සස්රේක සෞභාග්‍ය පිරිපුන් මිනිස් ජීවිතයක් ලබලා තියෙනවා. මෙන්න මේ අවස්ථාව ඊටාම දුර්ලභ අවස්ථාවක් විදියටයි ධර්මයේ සඳහන් වන්නේ. ඒ මිනිසාත්ම භාවය සුගතිය ලැබුව විතරක් නෙවෙයි, කිච්ඡං මච්ඡාන ජීවිතං කියපු විදියට ඒ මනුසාත්ම භාවය පවත්වා ගැනීම ගත කිරීමත් දුර්ලභ, දුෂ්කර, අපහසු අවස්ථාවකදී සලකනවා. ඇතැම් සත්‍යයන් මිනිස් මව්කුසක ඉපදෙනවා. ඉපදෙලා මව්කුස තුරදීම මිය යනවා. සමහර අය මව්කුසෙන් බිහිවෙන අවස්ථාවේදී මරණයට පත්වෙනවා. සමහර අය ඉතාම කුඩා කාලේ යෞවන වයසේදී විවිධ අනතුරු වලින් මිය යනවා. සමහර අය විවිධ විදිහේ රෝගාබාධයන්ට පත්වෙලා කර කියා ගන්න දෙයක් නැතුව එක්තැන් වෙලින් අයින්නවා. අන්න එවැනි අතුරින් යම් කෙනෙක්ගේ ජීවන ගමන් මඟ පසු කළ ගිහිල්ලා මුල් කාලේ අධ්‍යාපනය ලැබලා හොඳ මානසිකත්වයට පත්වෙලා ධර්ම ශ්‍රවණය කරන මට්ටමට ජීවිතයක් පත්වෙනවා කියලා කියන්නේ ඒ තාම දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා මිනිසාත්ම භාවයේ පවත්වා ගැනීම දුෂ්කර දෙයක් විදිහට සලකනවා. මේ ලෝකයේ ජීවත් වෙන අයට විවිධ විදිහේ අනතුරු වලට මුහුණ පාන සිදු වෙනවා. ලෙඩ දුක් වෙන පුළුවන්, ස්වාභාවික උපද්දර වෙන පුළුවන්, සතුරු කරදර වෙන පුළුවන්, යුද වාතාවරණ යන ආදී දේවල් වෙන පුළුවන්, වායු ගෝලයේ උෂ්ණත්වයේ වැඩිවීම වගේ ස්වභාවයක් වෙන පුළුවන්, ආර්ථික උද්ධමනය ආදී කරුණක් වෙන පුළුවන්. මෙන්න මේ නොයෙක් කරුණු මැද්දේ තමයි අප අපේ ජීවිත පාත්වාගෙන යන්නේ. අන්න එවැනි ජීවිත ගත කරන හැටියට අපට සද්ධර්මයක් මුණගැහෙන්න ලැබෙන්නේ ඊටාම දුර්ලභ අවස්ථාවක විදිහට සලකනවා. තුන්වෙනි කාරණේ කිච්ඡං සද්ධම්ම ශ්‍රවණං. ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්නේ ඊටාම දුර්ලභ අවස්ථාවක් විදිහට. මේ ලෝකේ ඉපදෙන ඇතැම් අය ධර්මයක් ඇහුවත් ඔවුන් උපතින්ම දැඩි මිත්‍යා දෘෂ්ටික මතවාදවල එල්බීම නිසා ඇතැමිට ධර්මයක් කරා ඔවුන්ට ළඟා වෙන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අන්න එවැනි තත්ත්වයන්ගෙන් මිදලා විරුත මනසකින් සදහැසිතින් මේ ධර්මයේ වෙත කෙනෙකුට එන අවස්ථාව ලැබෙන්නේ සසර කළා වූ මහා පින කානිසංශයක් විදියට. ධර්ම ශ්‍රවණය දුර්ලභ කරුණක් විදියට දක්වනවා. චිග්ගල සූත්‍රයෙන් දැක්වෙනවා සතර අපාය ඉන්න කෙනාට මිනිසාත් භාවයක් සුගතියක් ලැබීම කනකැස් බෑවා වියසිදුරෙන් අහස බලන වගේ කියලා. අන්නෙවෙනි දුෂ්කර මිනිසාත් භාවයක් සුගතියක් ලැබපු කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයක ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව වටා පිටාව නිර්මාණය වීම නැවතත් අරූපමාවන් භාවිත කළා සඳහන් කරනවා. ဒုတိය චිග්ගල සූත්‍රයේදී වියසිදුරෙන් කනකැස් බෑවේ වසර 100කට වරක් අහස බලන හා සමානයි කියලා. ඒ නිසා ඔබත් මාත් මේ ධර්ම ශ්‍රවණය කරන මොහොත අර වියසිදුරේ අවස්ථා දෙකකින් අපි දුර්ලභත්වයට පත් වෙච්ච හැටියට අපට සතුටට පත් වෙන්න පුළුවන්. අන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබීම ඊටාම දුර්ලභ භාග්‍ය සම්පන්න දුෂ්කර අවස්ථාවක් විදිහට සැලකනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම අපේ දසවනලිනහන උතුම්ම දේ විදිහට සැලකනවා සවනානුත්තරී විදියට. අපට ඉන්න අම්මට තාත්තට වෙන ඥාතීන් ලෝකේ තියෙන සම්පත් සියලටම වඩා වටිනා දේ විදිහට සැලකන්නේ හරියට මහමෝධ පතුලේ තියෙන මුතු මැණික් වෙරළුමිණිය ආදී අගනා සම්පත් වගේ තමයි සම්මා සම්බුද්ධ ශාසනයක් තුළ අපට ශ්‍රවණය කරන්ට ලැබෙන සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍යබොජ්ජංග, ආරේස්මණික මාර්ගය කියන මේ අංග 37 ශ්‍රවණය කරන් ලැබීම අපේ ජීවිතේ ලැබුවා වූ අතිශය දුෂ්කර දුර්ලභ වටිනා පුණ්‍යකාමී අවස්ථාවක විදිහට සලකන්නට පුළුවන්. භාග්‍ය සම්පන්න අවස්ථාවක විදිහට දක්වන්නට පුළුවන්. හතරවෙනි කාරණේ තමයි කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ උපත දුර්ලභ කාරණයක්. අති දීර්ඝ කාලයක් දාන ආදී පාරමිතා ධර්ම පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා වශයෙන් සම්පූර්ණ කරලා ඊටාම දැඩි පරිශ්‍රමයක ප්‍රතිඵලයක් වශයෙන් සම්මා සම්බුදු උතුමෙක් ලෝව පහළ වීම අතිශය දුර්ලභ අවස්ථාවක්. ඔබත් මාත් මේ දුර්ලභ අවස්ථාව ලැබු මොහොතෙහි ධර්ම ශ්‍රවණය කරලා ඒකාන්තයෙන් අපේ සිත කුසලයේ පැත්තට යොමු කරගෙන දාන සීල භාවනා කියන ලෞකික කුසලයේ තුලින් අප නිරතුරුව සුගතිය ස්ථාවර කරගෙන ඉන්නට ඕන. බුදුදම සංඝ කියන තෙරුවන් සරණ ගියා හැටියට ප්‍රාණඝාත ආදීන් වැළකීලා පස්පවෙන් මිදලා පංචශීලයේ නිරතුරුව ආරක්ෂා කරමින් දාන ආදී පින් දහම් කරමින් මෛත්‍රී භානාව වඩමින් අපට ඉන්න පුළුවන් නම් ඒක සුගතියට හේතුවක් වෙනවා. අනිත් අතින් සතර සතිපට්ඨානය පාදක කරගෙන කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරේ සිට පිහිටවාගෙන ඒ අනිත්‍ය සමුදේ වේ නුවණින් දකින්න අපට හැකියාව ලැබුණොත් ක්‍රමානුකූලව මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙනටත් අපට මේ උතුම් සද්ධර්මය සුගතිය සහ බුද්ධෝත්පාදයේ උපයෝගී කරගන්නට පුළුවන්. මේ ඔස්සේ අපේ ජීවිත ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට ගමන් කරමින් එකාතකින් අපි මරණින් මතු කිසිදාක දුගතිය නොවන විදිහේ සුගතියක් ස්ථාවර කරගන්නටත් අනිත් අතින් සම්මා දිට්ඨිය යුක්තව ආරස්මංගික මාර්ගය අනුගමනය කරමින් සතර සතිපට්ඨානය තුළ නිරතුරුව අප සිත පිහිටුවා ගනිමින් අනිත්‍ය ආදී ත්‍රිලක්ෂණය නුවණින් මෙනෙහි කරමින් මේ සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වීමටත් අද උත්සාහ කරමු. ඒ සඳහා ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් ධර්ම ශ්‍රවණමේ කුසල හේතුවෙන් ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.